අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවත් ඒකාබද්ධව මේ නොවැම්බර් මාසයේ 3 වෙනිදා දැවැන්ත විරෝධතාපාගමනක් සංවිධානය කරන්න මේ වෙද්දි කටයුතු සුදානම් කරලා තියෙනවා. ඒකේ ප්‍රධාන සරන්පාඩු බවට අපි තෝරාගෙන තියෙන්නේ මාළබේ සයිටම් හොර උපාධි කඩේ අහෝසි කරනු HNDA පාඨමාලාවට හිමිව තිබූ උපාධි සමානතාව නැවත බලාත්මක කරනු පෞද්ගලික විශ්වවිද්‍යාලය අහෝසි කරනු සහ සරසවි බඳවා ගැනීම හිරදමනු විශ්වවිද්‍යාල තුල පාඨමාලා මුද්‍රට විකිණීම නවතනු පාසල්වල සිදු කරන සිරු මුදල්ලා විකිණීම නවතනු කියන මේ ප්‍රධාන සරන්පාඩ මූලික කරගෙන තමයි අපි විරෝධතා පාගමන සංවිධානය කරන්න කටයුතු කරලා තියෙන්නේ. දිවිනේ අන්තර්ශිෂ්‍ය ශ්‍රවණ නිසා වෛද්‍ය පිටිශ්‍රාගර කමිටුව නියෝජනය කරන විශ්වවිද්‍යාල සහ අපත් පවත්වන සියලු විශ්වවිද්‍යාල මේ සඳහා සම්බන්ධ වන නියමිතයි.